بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අලිෆ් ලාම් මීම් අහසිබන් නාසු අන් යුත්රකු අන් යකූලු آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِنْ قَبْلِهِمْ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَنْ يَسْبِقُونَا سَاءَ مَا يَحْكُمُونَ مَنْ كَانَ يَرْجُو لِقَاءَ اللَّهِ فَإِنَّ أَجَلَ اللَّهِ لَآتٍ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ وَمَنْ جَاهَدَ فَإِنَّمَا يُجَاهِدُ لِنَفْسِهِ ان الله لغني عن العالمين الف لام ميم අපි විශ්වාස කළෙමුයි ඔවුන් කී නිසා ඔවුන් පිරික්සුමට ලක් නොකර ඔවුන් අතහැර දමනු ඇතැයි ජනයා සිතන්නේද නියත වශයෙන්ම ඔවුන්ට පෙර ගියාය අපි පිරික්සුමට ලක් කළෙමු සැබවින්ම සත්‍යවාදීන් කවුරුන්දැයි අල්ලාහ් දැනගනි. තවද බොරුකාරයින් කවුරුන්දැයිද ඔහු දැනගනි. තවද නපුරු ක්‍රියා කරන අය ඔවුන් අප අභිභවා යනවායයි සිතන්නේද? නපුරුය ඔවුන්ගේ තීරණය. යමෙකු අල්ලාහ් සම්මුඛ වීමට අපේක්ෂා කරන්නේද? අල්ලාහ් නියම කළ කාලය සැබවින්ම පැමිණෙන්නේය. ඔහු සර්ව ශ්‍රාවකය සර්වඥානීය. යමෙකු වෙහෙස දරන්නේද සැබවින්ම ඔහු වෙහෙස දරන්නේ තමන් සඳහාමය. සැබවින්ම අල්ලාහ් ලෝකවාසීන්ගෙන් ස්වයං පෝෂිතය. والذين آمنوا وعملوا الصالحات لنكفرن عنهم سيئاتهم ولنجزينهم أحسن الذي كانوا يعملون ووصينا الإنسان بوالديه حسنا وإن جاهداك لتشرك بي ما ليس لك به علم فلا تطعهما إلي مرجعكم فأنبئكم بما كنتم تعملون والذين آمنوا وعملوا الصالحات لندخلنهم في الصالحين විශ්වාස කර යහකම් කළාය සැබවින්ම අපි ඔවුන්ගේ අකුසල් මකා දමන්නෙමු. තවද අපි ඔවුන් කරමින් සිටි ඉතා හොඳ දෑ සඳහා ඔවුනට තිලින පිරිනමන්නෙමු. තම දෙමාපියන්ට උවටැන් කළ යුතුයයි අපි මිනිසාට නියෝග කළෙමු. නුඹට ඒ ගැන දැනුමක් නැති දෑ මට ආදේශ කරන්නැයි ඔවුන් දෙදෙනා නුඹට බල කළහොත් එවිට ඔවුන් දෙදෙනාට නුඹ කීකරු නොවනු. නුඹලාගේ ආපසු පැමිණීම මා වෙතය. නුඹලා කරමින් සිටි දෑ ගැන එවිට මම නුඹලාට දන්වමි. තවද විශ්වාස කර යහකම් කළ අය අපි දැහැමියන් අතරට ඔවුන් සැබවින්ම ඇතුළත් කරවන්නෙමු. ومن الناس من يقول آمنا بالله فإذا أوذي في الله جعل فتنة الناس كعذاب الله ولئن جاء نصر من ربك ليقولن إنا كنا معكم أوليس الله بأعلم بما في صدور العالمين أبي අල්ලාහ් විශ්වාස කළෙමුයි කියන අයද ජනයා අතර සිටිති. නමුත් අල්ලාහගේ මාර්ගයෙහි පීඩා විඳිනු ලැබූ කලෙහි ජනයාගේ පීඩණය අල්ලාහගේ දඩුවම ලෙස සලකති. නුඹගේ පරමාධිපතිගෙන් ජයක් ලැබෙන විට අපි නුඹලා සමග ඌයෙමුයිද? ඔව්හු කියන්නෝය. ලෝකවාසීන්ගේ සිතෙහි දෑගෙන අල්ලාහ මැනවින් නොදන්නේහිද? وَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ آمَنُوا وَلَيَعْلَمَنَّ الْمُنَافِقِينَ وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا اتَّبِعُوا سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَايَاكُمْ وَمَا هُمْ بِحَامِلِينَ مِنْ خَطَايَاهُمْ مِنْ شَيْءٍ إِنَّهُمْ لَكَاذِبُونَ وليحملن أثقالهم وأثقالا مع أثقالهم وليسألن يوم القيامة عما كانوا يفترون විශ්වාස කළවුන් සැබවින්ම අල්ලාහ් දන්නේමය. තවද ඔහු කුහකයින්වද සැබවින්ම දන්නේමය. නුඹලා අපේ මාර්ගය අනුගමනය කරනු. සැබවින්ම අපි නුඹලාගේ බර පව් උසුලන්නෙමුයි ප්‍රතික්ෂේප කරන්නෝ විශ්වාස කරන්නන්ට කියති. නමුත් ඔවුහු ඔවුන්ගේ පව්වලින් කිසිවක් නොඋසුලති. සැබවින්ම ඔවුහු බොරුකාරයෝමය. ඔවුන්ගේ බරද ඔවුන්ගේ බර සමග තවත් බරද ඔවුහු සැබවින්ම උසුලන්නෝමය. ඔවුන් ගොතා කියන ලද දෑගෙන මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරනු ලබන්නෝමය. وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ فأنجيناه وأصحاب السفينة وجعلناها آية للعالمين وإبراهيم إذ قال لقومه اعبدوا الله واتقوه ذلكم خير لكم إن كنتم تعلمون أبي نوح أهجي جنتها ويتا සැබවින්ම යැවීමු. ඔහු අවුරුදු 50ක් හැර අවුරුදු 1000ක් එනම් 950 ඔවුන් අතර රැඳී සිටියේය. ඔවුන් කළ පව්වලට විපාක වශයෙන් ඔවුන් පවෙහි ගැලී සිටියදී මහා ගම් වතුර ඔවුන් හසු කරගත්තේය. එවිට අපි නූහ් සහ නැවතුල සිටි අය ගලවා ගතිමු. තවද ලෝ වැසියනට එය සංඥාවක් බවට පත් කළෙමු. තවද අපි ඉබ්‍රාහීම්ද එවීමු. එවිට ඔහු ඔහුගේ ජනයාට අල්ලාහ් අදහනු. තවද ඔහුට බියබැතිමත් වනු. නුඹලා දනීනම් ඒ නුඹලාට ඉතා හොඳයයි කීවේය. إنما تعبدون من دون الله أوثانا وتخلقون إفكا إن الذين تعبدون من دون الله لا يملكون لكم رزقا فابتغوا عند الله الرزق واعبدوه واشكروا له إليه ترجعون وإن تكذبوا فقد كذب أمم من قبلكم وما على الرسول إلا البلاغ المبين أولم يروا كيف يبدئ الله الخلق ثم يعيده إن ذلك على الله يسير අල්ලාහ් හැර නුඹලා නම දින්නේ පිළිරුය. තවද නුඹලා බොරුව මවාපානෝය. නුඹලා නම දින අයට නුඹලාට භෝජනය සපුරා දන්නට නොහැකිය. එනිසා භෝජනය අල්ලාහ්ගෙන් ඉල්ලනු. තවද ඔහුට නම දිනු. ඔහුට ගුණගරුක වනු. නුඹලා ආපසුගෙන යනු ලබන්නේ ඔහු වෙතමය. නුඹලා සත්‍යය බොරුයයි ප්‍රතික්ෂේප කරන්නේ නම් සැබවින්ම නුඹලාට පෙර ජනතාවන් රාශියක් එය බොරු යැයි ප්‍රතික්ෂේප කළහ. පණිවිඩය පැහැදිලිව ප්‍රකාශ කිරීම මිස රසූල්වරයා කෙරෙහි වෙනත් වගකීමක් නැත. අල්ලාහ් මෙවීම කෙසේ ප්‍රථමෝත්පාදනය කරන්නේද? පසුව ඔහු එය නැවත කෙසේ ජනිත කරන්නේදයි ඔවුහු නොදකින්නෝද? සැබවින්ම අල්ලාහ්ට එය පහසුය. قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ثُمَّ اللَّهُ يُنْشِئُ النَّشْأَةَ الْآخِرَةَ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ يُعَذِّبُ مَن يَشَاءُ وَيَرْحَمُ مَن يَشَاءُ وَإِلَيْهِ تُقْلَبُونَ وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ නුඹලා මහ පොළොවේහි සැරිසරනු. ඔහු මැවීම කෙසේ ප්‍රතිමෝත්පාදනය කළේ දැයිද? පසුව අල්ලාහ් ඒ කෙසේ ප්‍රතිඋත්පාදනය කරන්නේ දැයි බලව. සැබවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බල සම්පන්නයයි නබි මුහම්මද් පවසව. ඔහු තමාට අභිමත අයට දඩුවම් කරයි. තවද තමාට අභිමත අයට දයාව දක්වයි. නුඹලා සියලු දෙනා ආපසු හරවනු ලබන්නේ ඔහු වෙතමය. මහා පොළොවේහිදී හෝ අහස්හිදී නුඹලා ඔහු පරාජය නොකරනෝය. තවද නුඹලාට අල්ලා හැර බාර කරුවෙකු හෝ උදව් කරුවෙකු නැත. والذين كفروا بآيات الله ولقائه أولئك يئسوا من رحمتي وأولئك لهم عذاب أليم فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا قُتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنْجَاهُ اللَّهُ مِنَ النَّارِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ وَقَالَ إِنَّمَا اتَّخَذْتُم مِّن دُونِ اللَّهِ أَوْثَانًا مَّوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ثُمَّ يَوْمَ الْقِيَامَةِ يَكْفُرُ بَعْضُكُم بِبَعْضٍ وَيَلْعَنُ بَعْضُكُم بَعْضًا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُم مِّن نَّاصِرِينَ الله ගේ වදන්ද ඔහු මුණ ගැසීමද ප්‍රතික්ෂේප කළාය. මාගේ දයාලුභාවය අනපේක්ෂිත අය ඔවුන්මය. තවද ඔවුනට වේදනීය දඩුවම ඇත. එවිට ඔහු එනම් ඉබ්‍රාහීම්ගේ ජනයාගේ පිළිතුර වූයේ ඔහු මරණුයි නැතහොත් ඔහු පුළුස්සනුයි කීම මිස නැත. අවසානයේදී අල්ලා ඔහු ගින්නෙන් ගලවා ගත්තේය. විශ්වාස කරන ජනයාට සැබවින්ම එහි සංඥා තිබේ. මෙලොව ජීවිතයේදී නුඹලා අතර ප්‍රේම කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් නුඹලා අල්ලා හැර පිළිරූ ගතේය. නමුත් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ නුඹලාගෙන් ඇතමෙකු ප්‍රතික්ෂේප කරන්නෝය. තවද නුඹලාගෙන් ඇතමෙක් ඇතමෙකුට ශාප කරන්නෝය. නුඹලාගේ නිවහන ගින්න වෙයි. තවද නුඹලාට උදව්කාරයින්ද නැතයි ඔහු එනම් ඉබ්‍රාහීම් කිවේය. فآمن له لوط وقال إني مهاجر إلى ربي إنه هو العزيز الحكيم ووهبنا له إسحاق ويعقوب وجعلنا في ذريته النبوة والكتاب وآتيناه أجره في الدنيا وإنه في الآخرة لمن الصالحين එවිට ලූත් ඔහුව විශ්වාස කළේය. සැබවින්ම මම මාගේ පරමාධිපති වෙතට සංක්‍රමණය කරමි. සැබවින්ම ඔහු සර්ව බලධාරීය සර්ව ප්‍රඥාවන්තයයි. ඔහු එනම් ඉබ්‍රාහීම් කීවේය. තවද අපි ඔහුට ඉස්හාක් සහ යාකූබ් පිරිනැමුවෙමු. ඔහුගේ පරපුරට නබිත්වය සහ ධර්ම ග්‍රන්ථය හිමි කළෙමු. එසේම ඔහුට මෙලොවදී ඔහුගේ තිරිණය පිරිනැමුවෙමු. තවද පරලොවදී සැබවින්ම ඔහු දැහැමියන්ගෙන්මය. وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ أَحَدٍ مِنَ الْعَالَمِينَ أَإِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ وَتَقْطَعُونَ السَّبِيلَ وَتَأْتُونَ فِي نَادِيكُمُ الْمُنكَرَ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا ائْتِنَا بِعَذَابِ اللَّهِ إِن كُنْتَ مِنَ الصَّادِقِينَ قال رب انصرني على القوم المفسدين ඔහුගේ ජනයාට මෙසේ කිවේය නුඹලාට පෙර ලෝවැසියන්ගෙන් කිසිවෙකු නොකළ දුසිරිත් නුඹලා කරන්නෙහිද නුඹලා පිරිමින් කරා යන්නෙහිද තවද මං පැහැරීමේ යෙදෙන්නෙහිද නුඹලා රැස්වන ස්ථානවල අසභ්‍ය ක්‍රියාවල යෙදෙන්නෙහිද එවිට ඔහුගේ ජනයාගේ පිළිතුරු ඌයේ නොබ සත්‍යවාදී නම් අල්ලාහගේ දඩුවම අප වෙත ගෙන එනුයි කීම මිස නැත මාගේ පරමාධිපති ආනනි මෙම දූෂිත ජනතාවට විරුද්ධව මට උදව් කරනු මැනවයි ඔහු එනම් ලූත් කීවේය رسلنا إبراهيم بالبشرى قالوا إنا مهلكو أهل هذه القرية إن أهلها كانوا ظالمين قال إن فيها لوطا قالوا نحن أعلم بمن فيها لننجينه وأهله إلا امرأته كانت من الغابرين අපගේ දූතයින් සුභාරංචිගෙන ඉබ්‍රාහීම් වෙත පැමිණි අවස්ථාවේ සැබවින්ම අපි මේ ජනතාව විනාශ කරන්නෙමුයි සැබවින්ම එහි අය දරුණු අපරාධකාරින්යයි ඔව්හු එනම් සුරදූතයෝ කීහ සැබවින්ම එහි ලූත් සිටින්නේයයි ඔහු එනම් ඉබ්‍රාහීම් ඔවුනට කීය එහි සිටින අය ගැන අපි හොඳින් දනිමු ඔහුද ඔහුගේ බිරිඳ හැර ඔහුගේ නිවසයන්ද අපි බේරා ගන්නෙමු ඇය පසුබසින්නන්ගෙන් යයි ඔව්හු එනම් සුරදූතයෝ කීහ අපගේ දූතයින් ලූත් වෙත පැමිණි අවස්ථාවේදී ඔහු ඔවුන් ගැන දුක් විය. තවද ඔහුට එනම් ඔහුගේ ජනයා ඔවුන්ගෙන් ආරක්ෂා කරන්නට නොහැකි වූ බැවින් කලබලයට පත් විය. එවිට බිය නොවුණු. තවද ශෝකයට පත් නොවුණු. සැබවින්ම අපි නුඹද නුඹගේ බිරිඳ හැර නුඹගේ නිවසයන්ද බේරා ගන්නෙමු. ඇය පසුබසින්නන්ගෙන් යයි. ඔව්හු එනම් සුරදූතයෝ කීහ. وَلَمَّا أَنْ جَاءَ رسلنا لوطا سيئ بهم وضاق بهم ذرعا وقالوا لا تخف ولا تحزن إنا منجوك وأهلك إلا امرأتك كانت من الغابرين إنا منزلون على أهل هذه القرية رجزا من السماء بما كانوا يفسقون ولقد تركنا منها آية بينة لقوم يعقلون අපගේ දූතයින් ලූත් වෙත පැමිණි අවස්ථාවේදී ඔහු ඔවුන් ගැන දුක් විය. තවද ඔහුට ඔහුගේ ජනයා ඔවුන්ගෙන් ආරක්ෂා කරන්නට නොහැකි වූ බැවින් කලබලයට පත්විය. එවිට බිය නොවව්. තවද ශෝකයට පත් නොවව්. සැබවින්ම අපි නුඹද නුඹගේ බිරිඳ හැර නුඹගේ නිවසියන්ද බේරා ගන්නෙමු. ඇය පසුපසින්නන්ගෙන් යයි ඔව්හු එනම් දූතයෝ කීහ. ඔවුන්ගේ ආශිෂ්ට ක්‍රියා හේතු කොටගෙන මෙම ජනාවාසයේ අයට අපි අහසින් දඩුවම් පහල කරන්නෙමුයිද දූතයෝ කීහ. තවද බුද්ධිමත් ජනතාවට එමගින් පැහැදිලි සංඥාවක් සැබවින්ම අපි තබා ඇත්තෙමු. وإلى مدين أخاهم شعيبا فقال يا قوم اعبدوا الله وارجوا اليوم الآخر ولا تعثوا في الأرض مفسدين فكذبوه فأخذتهم الرجفة فأصبحوا في دارهم جاثمين وعادا وثمود وقد تبين لكم من مساكنهم وزين لهم الشيطان أعمالهم فصدهم عن السبيل وكانوا مستبصرين وقارون وفرعون وهامان ولقد جاءهم موسى بالبينات فاستكبروا في الأرض وما كانوا سابقين نموت أوه بوركاري كلس سلكوها පසුව භූමි කම්පාව ඔවුන් ග්‍රහණය කළේය. එම නිසා ඔවුන්ගේ නිවෙස්වල දනින් ඇදවැටි ඔවුහු මිය ගියහ. තවද ආත් ජනතාවද සමූත් ජනතාවද අපි විනාශ කළෙමු. ඔවුන්ගේ වාසස්ථානයන්ගෙන් ඔවුන්ගේ විනාශය නුඹලාට පැහැදිලි වෙයි. තවද ෂයිතන් ඔවුන්ගේ ක්‍රියා ඔවුනට චිත්තාකර්ෂණීය කළේය. එමගින් ඔවුන් බුද්ධිමත් වූද සත්‍ය මාර්ගයෙන් ඔහු ඔවුන් වැළැක්විය. තවද කාරූන්ද ෆිරාඋන්ද හාමාන්ද අපි විනාශයට පත් කළෙමු. සැබවින්ම මූසා පැහැදිලි සංඥා සමග ඔවුන් වෙත පැමිණියේය. එහෙත් ඔවුහු මහ පොළව මත උඩඟු වූහ. ඒ කෙසේ වුවද ඔවුනට අප අභිභවා යෑමට නොහැකි විය. فكلاً أخذنا بذنبه فمنهم من أرسلنا عليه حاصباً ومنهم من أخذته الصيحة ومنهم من خسفنا به الأرض ومنهم من أغرقنا وما كان الله ليظلمهم ولكن كانوا أنفسهم يظلمون مثل الذين اتخذوا من دون الله أولياء كمثل العنكبوت اتخذت بيتا وإن أوهن البيوت لبيت العنكبوت لو كانوا يعلمون إن الله يعلم ما يدعون من دونه من شيء وهو العزيز الحكيم وتلك الأمثال نضربها للناس وما يعقلها إلا العالمون خلق الله السماوات والأرض بالحق إن في ذلك لآية للمؤمنين එබැවින් ඔහුගේ පාපයන් අනුව අපි සියල්ල හසු කරගත්තෙමු. තවද ඔවුන්ගෙන් ය ඔවුන් වෙත අප ගල් වර්ෂා සමග සැඩ සුළං යැව්වාය. තවද ඔවුන්ගෙන් ය බිහිසුණු ගිගුරුම ඔවුන් හසු කළාය. තවද ඔවුන්ගෙන් ය පොළව ගිලවන්නට අප සැලස් වූ අය. තවද ඔවුන්ගෙන් ය අප ගිලුවාය. අල්ලා ඔවුන්ට වැරදි නොකළේය. නමුත් ඔවුන් තමන්ටම වැරදි කරගතහ. අල්ලා හැර වෙනත් අය ආරක්ෂකයන් වශයෙන්ගත් අයගේ උපමාව නිවහනක් සාදාගත් මකුළුවෙකුගේ උපමාවට සමානය. සැබවින්ම නිවෙස් වලින් දුර්වලම නිවස වන්නේ මකුළුවාගේ නිවසයි. ඔවුන් දැන සිටියානම් අල්ලා හැර ඔවුන් කැඳවන සියලු දෑ ගැන සැබවින්ම අල්ලා දනි. ඔහු සර්ව බල සම්පන්නය, සර්ව ප්‍රඥාවන්තය. මෙම උපමාවන් මිනිසුනට අපි ගෙන හැර දක්වන්නෙමු. දැනුමැති අය මිස එය නොවටහා ගන්නීය. අල්ලා අහස්ද මහ පොළවද පරම සත්‍යයෙන් නිර්මාණය කළේය. සැබවින්ම එහි විශ්වාසවන්තයින්ට සංඥාවක් ඇත. اُتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ إِنَّ الصَّلَاةَ تَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ ولا تجادلوا أهل الكتاب إلا بالتي هي أحسن إلا الذين ظلموا منهم وقولوا آمنا بالذي أنزل إلينا وأنزل إليكم وإلهنا وإلهكم واحد وَإِلَٰهُنَا وَإِلَٰهُكُمْ وَاحِدٌ وَنَحْنُ لَهُ مُسْلِمُونَ وَكَذَٰلِكَ أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ فَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يُؤْمِنُونَ بِهِ وَمِنْ هَٰؤُلَاءِ مَن يُؤْمِنُ بِهِ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الْكَافِرُونَ නබි මුහම්මද් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ ධර්ම ග්‍රන්ථයෙන් පාරායනය කරනු. තවද සලාත්හි නිරත වනු. සැබවින්ම සලාතය අවිනීත සහ නරක ක්‍රියා වළක්වයි. තවද අල්ලා සිහිපත් කිරීම අතිශ්‍රේෂ්ඨය. නුඹලා කරන දෑ අල්ලා මැනවින් දනි. තවද දහම් ලජ්ජනයා සමග යහපත් අයුරින් මිස නුඹලා විවාද නොකරනු. ඔවුන් අතුරින් අසාධාරණකම් කළ අය හැර. තවද අප වෙත පහල කරනු ලැබූ දෑද නුඹලා වෙත පහල කරනු ලැබූ දෑද අපි විශ්වාස කළෙමු. තවද අපගේ දෙවියාද නුඹලාගේ දෙවියාද එකමය. අපි ඔහුට අවනත වන්නෙමුයි නුඹලා ඔවුන්ට කියනු. තවද නබි මුහම්මද් මෙසේ අපි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහල කළෙමු. අප ඔවුන්ට ධර්ම ග්‍රන්ථය දුන් අය එය විශ්වාස කරන්නෝය. මේ අය අතුරින්ද එය විශ්වාස කරන අය වෙති. ප්‍රතික්ෂේප කරුවන් මිස අපගේ වදන් ප්‍රතික්ෂේප නොකරති. وَمَا كُنْتَ تَتْلُو مِنْ قَبْلِهِ مِنْ كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ إِذًا لَارْتَابَ الْمُبْطِلُونَ بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الظَّالِمُونَ وَقَالُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَاتٌ مِّن رَّبِّهِ قُلْ إِنَّمَا الْآيَاتُ عِندَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ أَوَلَمْ يَكْفِهِمْ أَنَّا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ يُتْلَى عَلَيْهِمْ إِنَّ فِي ذَلِكَ لَرَحْمَةً وَذِكْرَى لِقَوْمٍ يُؤْمِنُونَ نبي محمد ميت پر نوب کسی ما دھرم گرانتیا نوہ دیر ہوئے ہیں تابد نوب اے نوب گے دکونتن نولی ہوئے ہیں එසේ වීනම් අසත්‍යයේ වෙලී සිටින අය ඒ ගැන සැක පහල කරන්නෝ මෙය. නමුත් එය ඥානය දෙනු ලැබූ අයගේ සිත් සතන් තුළ පවතින පැහැදිලි සංඥාවන්ය. අසාධාරණය කරන්නන් හැර අපගේ වදන් ප්‍රතික්ෂේප නොකරන්නෝය. ඔහුට ඔහුගේ පරමාධිපති විසින් සංඥා පහල කර නැත්තේ මන්දැයි ඔහු විමසති. සැබවින්ම සඤ්ඤා අල්ලාහ වෙතය. මම ප්‍රකට අනතුරු අඟවන්නෙක් වෙමි. නබි මුහම්මද් පවසව. ඔවුන්ට පාරායනය කරනු ලබන ධර්ම ග්‍රන්ථය අප නුඹ වෙත නියත වශයෙන්ම පහල කිරීම ඔවුන්ට ප්‍රමාණවත් නොවේද? සැබවින්ම විශ්වාස කරන ජනතාවට එහි දයාලුභාවය සහ අනුශාසනාව තිබේ. قُلْ كَفَى بِاللَّهِ بَيْنِي وَبَيْنَكُمْ شَهِيدًا يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَالَّذِينَ آمَنُوا بِالْبَاطِلِ وَكَفَرُوا بِاللَّهِ أُولَئِكَ هُمُ الْخَاسِرُونَ وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَوْلَا أَجَلٌ مُّسَمًّى لَّجَاءَهُمُ الْعَذَابُ وَلَيَأْتِيَنَّهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ يَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ مَا أَتَرَ سَحَ نُبَلَا أَتَرَ شَاكْشِ كَرْوِيكْ وَشَيْنْ اللَّهَ پْرَمَانَ وَجَّ أَحَسْوَلَ سَحَ مَحَا پَوْلُ وَهِ دَ اُهُدَنِي أَسَتْيَ وِشْوَاسَ كَرَمِنْ اللَّهَ پْرَتِكْشَيْبَ كَرَنَايَ اوهُمَيَ پَرَاجِتِيوَيَي نَبِ مُحَمَّدْ پَوَسَاو نَبِ مُحَمَّدْ දඩුවම ඉක්මන් කරන්නේ ඔවුහු නුඹගෙන් ඉල්ලති. එයට નિયમિત කාලයක් නොතිබෙන්නට දඩුවම ඔවුන් වෙත පැමිණෙන්නේමය. ඔවුන් නොදැනුවත්වම ඉතා ක්ෂණිකව નિયમિત කාලයේ එය සැබවින්ම ඔවුන්ට පැමිණෙන්නේය. දඩුවම ඉක්මන් කරන්නේ ඔවුහු නුඹගෙන් ඉල්ලති. නිරය සැබවින්ම ප්‍රතික්ෂේප කරන්නන් වටලා ගන්නේමය. يوم يغشاهم العذاب من فوقهم ومن تحت أرجلهم ويقول ذوقوا ما كنتم تعملون يا عبادي الذين آمنوا إن أرضي واسعة فإياي فاعبدون كل نفس ذائقة الموت ثم إلينا ترجعون والذين آمنوا وعملوا الصالحات لنبوئنهم من الجنة غرفا غرفا تجري من تحتها الأنهار خالدين فيها نعم أجر العاملين الذين صبروا وعلى ربهم يتوكلون ඔවුනට ඉහලින්ද ඔවුන්ගේ පාදයන්ට පහලින්ද දඩුවම ඔවුන් වසඟ කරන එදින නුඹලා කරමින් සිටි දෑහි රස දැන් විඳිනුයි ඔහු එනම් අල්ලාහ් කියනු ඇත විශ්වාස කරන මාගේ ගැතනි සැබවින්ම මාගේ මහ පොළව විශාලය එනිසා මට පමනක් නම් දිනු සෑම ආත්මයක්ම මරණේ රස විඳಿತಿ ඉන්පසු නුඹලා සියලු දෙනාම ආපසු කැඳවනු ලබන්නේ අප වෙතම විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයේහි එහි යටින් දිය දහරා ගලා බස්නා සුවිසල් මන්දිරවල සැමවින්ම ඔවුන්ට අපි ඉඳ කඩ සලස්වන්නෙමු ඔව්හු සදාකාලිකව එහි වාසය කරති යහකම් කළවුන්ගේ පළවිපාකය ඉතා හොඳය ඉවසිලිවන්ත වූද තම පරමාධිපති කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නා වූද අය وكأين من دابة لا تحمل رزقها الله يرزقها وإياكم وهو السميع العليم ولئن سألتهم من خلق السماوات والأرض وسخر الشمس والقمر وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ لَيَقُولُنَّ اللَّهُ فَأَنَّى يُؤْفَكُونَ اللَّهُ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ نَزَّلَ مِنَ السَّمَاءِ مَاءً فَأَحْيَا بِهِ الْأَرْضَ مِنْ بَعْدِ مَوْتِهَا لَيَقُولُنَّ اللَّهُ قُلِ الْحَمْدُ لِلَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ تَمَنْكِ ආහාරය නොඋසුලන්නා වූ ප්‍රාණීහු කුපමණක් සිටීද? ඔවුනටද නුඹලාටද ආහාර සපයන්නේ අල්ලාහ්මය. ඔහු සර්ව ශ්‍රාවකය සර්වඥානීය. නබි මුහම්මද් අහසද මහ පොළවද නිර්මාණය කොට ඉරත් සඳත් වසඟ කළේ කවරෙකුදැයි නුඹ ඔවුන්ගෙන් ඇසුවෙහිනම් අල්ලාහ්යයි ඔහු සැබවින්ම කියන්නෝය. එසේනම් ඔවුන් සත්‍යයෙන් ඈත්වන්නේ කෙසේද? අල්ලාහ් තම ගැත්තන්ගෙන් තමන් අබිමත කළ අයට භෝග සම්පත් පතුරවන්නේය. තවද තමන් අබිමත අයට එය හකුළුවන්නේය. සැබවින්ම අල්ලාහ් සියලු දෑ හොඳින් දනි. අහසින් ජලය පහළ කර එය මල පසුව එයින් පොළව පනගැන් වූයේ කවරෙකුදයි නබි මුහම්මද් නුඹ ඔවුන්ගෙන් ඇසුවෙහිනම් අල්ලාහ් යයි ඔහු සැබවින්ම කියන්නෝය. සියලු ප්‍රශංසා අල්ලාහ්ට යයි නබි මුහම්මද් කියනු. ඒත් ඔවුන්ගෙන් වැඩි දෙනා නොවටහා ගනිති. වමා හාදිහි ල්හයාතු ද්දුන්යා ඉල්ලා ලහ්වු වලායිබ් වඉන්නත් දාවල් ආඛිරත ලහියල් හයවාන් لو كانوا يعلمون فإذا ركبوا في الفلك دعوا الله مخلصين له الدين فلما نجاهم إلى البر إذا هم يشركون ليكفروا بما آتيناهم وليتمتعوا فسوف يعلمون أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ وَمَنْ أَظْلَمُ مِمَّنْ من افترى على الله كذبا أو كذب بالحق لما جاءه أليس في جهنم مثوى للكافرين والذين جاهدوا فينا لنهدينهم سبلنا وإن الله لمع المحسنين මෙලොව මෙම ජීවිතය හුදු විනෝදයක් සහ ක්‍රීඩාවක් මිස නැත. සැබවින්ම නියම ජීවිතය පරලොව නිවහන වේ. ඔවුන් දැන සිටියානම් ඔවුහු නැවත නැගුණහොත් ඔහු කෙරෙහි පමණක් විශ්වාසය තබමින් අල්ලාහට අඬගසන්නෝය. එහෙත් ඔහු ඔවුන් සුරක්ෂිතව ගොඩ බිම කරා ගෙන ආකල්හි ඔහුට සමානයන් තබන්නෝය. අප ඔවුනට දුන් දෑගෙන ಗುಣමකු නොවීම පිණිසද ඔවුන් මෙලව ජීවිතයේ සැප විඳීම පිණිසද නමුත් ඔවුන්ගේ අවසානය ඔවුහු මතු දැනගන්නෝය. ඔවුන් වටා සිටින මිනිසුන් පැහැරගෙන යනු ලබන විට අප සුරක්ෂිත අභය භූමියක් සාදා දී ඇති බව ඔවුන්ට නොපෙනේද? ඔවුහු අසත්‍ය විශ්වාස කරමින් අල්ලාහගේ අනුග්‍රහය ප්‍රතික්ෂේප කරන්නේද? අල්ලාහ ගැන බොරුව ගොතන හෝ ඔහු වෙත පරම සත්‍යයේ පෙමිනි විට එය ප්‍රතික්ෂේප කරන අයට වඩා දුෂ්ට වන්නේ කවරෙකුද? ප්‍රතික්ෂේප කරන්න උනට සුදුසු නිවහනක් නිරයෙහි නැතිද? අප උදෙසා වෙහෙස මහන්සි වන අයට අපි සැබවින්ම ඔවුන්ට අපගේ මාර්ගයන් පෙන්වන්නෙමු. සැබවින්ම අල්ලාහ දැහැමි ජනයා සමගය.